สังโฆริกาภะมิเทปาเรมิตาบาเลนะวินดวันสิโยกิเลกิเลสสะโมจาลังเทเนวะลันเดอะระหังอะระโหตินามังวันดามิบุญเดมะมะลังหะเดเยตะเป็นตวานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะสีเลปะทิฏฐายนะโรสัพพัญโญจิตตังปัญญัญจะบาวยังอาตาปินิพพโกเบกโกโสอิมังวิจเตยะทันติ เสด็จวัดวาสนาวันเตปินุตุนีගෞරවනීය ස්වාමීන් වහන්සේලෙන් අවසරයි සමුදාලෝක විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි අද 2025 වර්ෂයේ නිකිනි පොහෝ දින සීල සමාදන් පින්නතුන් මේ උදේවරු වේක ඇත්තෙන බහන වැඩසටහන සහභාගී වෙන්නටයි බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගයේ ප්‍රධානතම අංගයක් විදිහට භාවනාව කියන කාරණය පැහැදිලි කරනවා. භාවනාව කියන්නේ අපේ හිතේ අකුසල් දුරු කරගන්නටත් කුසලයේ වඩන්නටත් තියෙන ප්‍රධානතම මාර්ගය විදිහටයි දේශනා කළේ. ඒ සඳහා අප සීලයක පිහිටලින්නට ඕන. සීලේ පදිට්ඨහය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා දේශනා කළේ ඒකයි. සීලක පිළිදලා චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන කාරණා දෙක වඩනටයි දේශනා කළේ. ඒ සඳහා ඊට කලින් අපට යම් කිසි විදියක ධර්ම අවබෝධයක් තියෙන්නට ඕන. විශේෂයෙන් සම්මාදිටිය ඇති කරගන්නට ඕන. ඒ සඳහා තමයි අප කලින් ධර්ම දේශනාව සිදු කළේ. අනේ සම්මාදිටිය ඇති කරගත්තට පස්සේ අප ආර්ය ශ්‍රණික මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵල විදියටයි මේ සමත විපස්සනා කියන භාවනා දෙක සම්පූර්ණ වෙන්නේ. Friends in the Dhamma, now we are going to practice meditation. Meditation in Buddhism can be divided into samatha bhavana and vipassana bhavana. For concentration meditation and insight meditation. Yeah, Buddha says, first of all, we should have discipline in our speech and behavior. Especially, we have to practice five pieces. Abstaining from taking life, abstaining from stealing, abstaining from false speech, abstaining from sexual misconduct, and abstaining from intoxicating drinks and drugs. This is our discipline. When we have this discipline, we come to samatha bhavana and vipassana bhavana as well. Before that, we should have correct understanding what we practice, where we are going to. There we should have right understanding, samadhi, right vision. Vision is first, then mission. Vision means what happens to our life and the world. Whatever we do with intention, we will have the same results. When our mind is wicked, our actions are incorrect, then results are suffering. And also, whenever we keep our mind pure and calm, with the pure mind, if we do something physically, verbally or mentally, we will have good results, fruitful results, then happiness follows us. With this intention, we practice the Dhamma, then we find the path, Sila, Samadhi and Panya, virtue, concentration and insight meditation. Here especially we practice Metta Bhavana or loving kindness meditation, and also we are practicing mindful breathing or Anapanasati Bhavana too. Pinnatuni, Bhagavatun Vahanse Desana Karanava me Dharma Margayedi Pradhana Vasem apa Sampurna Kaliyutu Karana Pilivandava e tamai Sila Samadhi Prajna kina Trivida Shikshava. අප සම්මාදිටි ලබා ගතට පස්සේ අපි මුලින් සඳහන් කරපු කාරණා ටික කර්මය පිළිබඳවත් දුකේ හට ගැනීම හා නිරෝධය ගැනත් අප අවබෝධයක් ලබා ගතට පස්සේ අපේ ජීවිතේ ඉතාම සතුටෙන් ගත කරන මාර්ගය පැනවෙනවා. මේ ලෝකෙෙහි පහසුවෙන්ම ජීවත් වෙන තියෙන පාර තමයි පින්තුනි මාර්ගය තමයි ඔව් ආස්තික මාර්ගය නැත්නම් ධර්මයේ බොහොම කිරීම. අපි පොඩ්ඩක් හරි දහමෙන් ආස්තික මාර්ගයෙන් ඉවත් වුණා කියලා කියන්නේ අපේ ජීවිතේට දුක ගලහගෙන එනවා. දැන් බලන්න අපි බොරුවක් කියුවා කියලා කියමු. බොරුවක් කියන එකද ලේසි ඇත්ත කියන එකද? ඔව් ඇත්ත කියන එක තමයි ලේසි වෙනතනි. දැන් බොරුවක් කියුවාම බලන්න හැම තැනම බොරුව මතක තියාගන්න ඕන. ඒ එක විදිහටම කියන්න ඕනනේ. දැන් මම රුපියල් 1000ක් කෙනෙකුට දීලා මම කියනවා මං යාට 5000ක් දුන්නා කියලා. දැන් මට මතක තියාගන්න ඕන දැන් මම එකෙනුට කිව්ව 5000ක් දුන්නා කියලා. දැන් 10 දෙනෙක් හම්බුණා 10 දෙනාට මට කියන්නේ 5000ක් දුන්නා කියලා. එක තැනකදීවත් අර දුන්නොත් 4000යි කියලා බොරු අහුවෙනවා. බලන්න කෙනෙකුට නැත්තක් කිව්වහම කොච්චර ලේසිද කියලා නේ අය මතක තියාගන්න ඕන නැත්තක් කිව්වහම. ඇත්තමනේ ඒක කොහමද? නම්බරන් දෙන්නෙක් බෙදවන දෙයක් අපි කිව්වොත් අපර හරිය සැකය දැන් මේක කොයි වෙලේ කියලාද දන්නේ නැහැ. කොයි වෙලේ පතු වේද දන්නේ නැහැ මේක. බයයි ඊට පස්සේ. එහෙම බෙද නොවන දෙයක් අපි බෙදවන දෙයක් නොකියලා තියුණොත් අපිට ගැටලුවක් නැහැ. අපට ඕන කෙනෙක් හම්බුණා සාමාන්‍ය විදිහට කතා කරලා කලින් ඉන්න පුළුවන්. බලන්න පිනතුනේ අපට ලස්සනට පහසුවෙන් සතුටෙන් ජීවත් වෙන ක්‍රමෙනි මේ දේශනා කළ දින බුදුහාඳුරෝ. මේ ජීවිතයන් සතුටෙන් ගත කළා පරලෝක ජීවිතයේ සුගතිගාමි වෙලා අපිට නිවන් දකින්න කම්ම සත්පුරුෂ ඇසුරු කරමින් යන පුළුවන් ගමන් මගක් මේ බුදුහම දේශනා කළේ. ඒ නිසා වෙන තුන අපි මේ සැහැල්ලුව පහසුව අපි ජීවිතේට ලබා ගන්නට ඕන. අනිත් දේ තමයි අප ධර්මයේ පුහුණු කරන්නවට පස්සේ වෙන තුනේ අපි සතුට විඳින මොහොත මේ ගත කරන මොහොත වෙන තුනේ අපි ධර්මයට එනකන් අපි හිතන් ඉන්නේ සතුට තියෙන්නේ අනාගතයේ දවසක කියලා. ඒක කොහොමද බලාගන්නේ? අපි හිතනවා නම් අපේ සතුට ලැබෙන්නේ මේ දැන් කරන වැඩේක කළ යුණාට පස්සේ කියලා. අපේ සතුට තියෙන්නේ මේ මොහොතේ නෙවෙයි මේ වැඩේ කළ යුණාට පස්සේ. ඒ කියන්නේ සතුට තියෙන අනාගතේ. සතුට අනාගතයේ තියෙන කම්ම පින්නතුනි අපි සතුට හොයාගෙන යන අය මිසක් සතුට විඳින අය නෙවෙයි. හැමදාම හිතන්නේ දැන් මේ කරන්නේ වැරදිද කළේ වුණාට පස්සේ සතුට තියෙන කියලා. වැරදියක් කියලා අපි හිතන්නේ පින්කමක් කරන්න උනා. කටිනට කටින බාරගත්තොත් හිතන්නේ අනේ කටින සිවුරේ සිවුර පූජා කළේ වුණාට පස්සේ තමයි සැනසීම දෙන්නේ කියලා හිතන්නේ. ඉතින් හැමදාම හිතන්නේ කටින සිවුර පූජා කිරීම කියන තමයි හිතන්නේ. ධර්ම පුහුණු කරන්න වෙන්නේ. පෙරහැර සංවිධානය කරන්න කොහොමද? හේවිසිකාරයන්ට ආරාධනා කරන්න කොහොමද? ඥාතීන්ට ආරාධනා කරන්න කොහොමද? ආරාධනා කරපු දවසේ ඉඳලාම කටින පින්කමට තමයි සූදානම්. පින්නතන එහෙම වෙන්න බෑ. කටින පින්කම හොඳට කරන්න එක වෙනම කතාවක්. හැබැයි මේ හැම දවසක්ම සතුටෙන් ගත හැටමනේ කඩන කරනකොට අපේ ජීවිතුන් අතර නැති වෙන පුළුවන් සමහරවිට. ජීවිතය කියන එක අපිට එහෙම විශ්වාස කරන්න බෑනේ. පින්නතුනේ අපේ ජීවිත කාලයක්ම දුවගෙන ආවේ සතුට අනාගතය කියලා හිතාගෙන. දරුවෝ හදනකොට බලන්නේ දරුවෝ ඉක්මනට උගන්නන්න තමයි උත්සාහ කරේ. ඉක්මනට විශ්වවිද්‍යාල යන තමයි බැලුවේ. ගිහින් ඉවරලා බලනකොට මොකද දරුවෝ ගෙදරවත් නැහැ. ඊට පස්සේ ඉතින් අර පරණ ඇල්බම් ටික තියාගෙන හරෝ හරෝ බලන. මේ පුතා පොඩි කාලේ කොච්චර හුරතල්ද. ඒකෙන් බල බල ඉන්නේ. පොඩි කාලේ හිතන ලොකු වුණාට පස්සේ කියලා ලොකු වුණාට පස්සේ හිතන අතීතේ කියලා. වර්තමානයේ අපි සතුට වෙලා නැහැ තියෙන්නේ. ධර්මයේ ප්‍රැක්ටිස් වෙන්නේ ඔබේ ප්‍රැක්ටිස් ධම්ම. We enjoy at this moment. But mostly we think that the happiness will come in the future. It means we don't practice Dhamma. Until we come to Dhamma, we are seeking happiness, but we are not enjoying the Dhamma, enjoying our life. If we want to enjoy our life, we should come to Dhamma. When we come to the Dhamma, we practice three disciplines, virtue, concentration, and wisdom. Then we are happy in this moment by practicing Dhamma. For that, Buddha says very clearly, in one side, we have to practice Samatha Bhavana or concentration meditation. On the other side, we should practice insight meditation or Vipassana Bhavana. Okay, friends, in the Dhamma, first of all, here we are going to practice Metta Bhavana, loving kindness meditation. The Buddha says very clearly, he who wants to attain the peace of mind should practice metta bhavana, loving kindness meditation, contemplating on thus, may all beings be well, happy and peaceful. As a result of practicing metta bhavana, we can develop our inner peace, especially we are able to overcome anger. You know, anger is one of the main forces that disturbs our peace of mind. As the result of practicing metta bhavana, we can cultivate, we can develop our inner peace in this present moment. Now we are going to practice metta bhavana as a meditation technique, as a samatha bhavana meditation technique. Okay, for that please be ready for the sitting meditation, having a very flexible and calm meditation posture, sitting posture. Okay, please relax your body. Strength your body, please. Please keep your right hand on the left hand. Relax your body, please, again. Please keep your attention around the nose or upper lip in the present moment. නාසය ආශ්‍රිතව වර්තමානයේ තුල හිත තියාගන්න. At the same time, please be aware of your body posture that you are sitting here. From your legs to head, and from your head to legs. Please keep your full attention

May all beings then traveled be well, happy and peaceful. Next, I am going to practice Karuna Bhavana, the meditation of compassion. There are some people in this world who are suffering with many problems. I bless them to be free from their sufferings. May all beings be free from suffering. May no harm come to them. May no problems come to them. May all beings who are suffering in this world be free from suffering. May they be free from difficulties and problems. May they attain the supreme bliss of liberation. දැන් මම ලෝක සත්‍යයන් එක්ක කරුණා භවනාව පුහුණු කරන වෙලාව. මේ ලෝකයේ සමහර සත්‍යයන් නොඑක් විදිහේ හෙඩ දුක් ආදී කරදර වලින් පෙළෙන සත්‍යයන් ඉන්නවා. ඒ හැම දෙනාම සියලු දුක් බිය රෝග ආදී කරදර කම්පට වලින් නිදහස් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම කරුණා භාවනාව පුහුණු කරන මොහොත. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා. ශාන්තසුවයට පත්වෙත්වා. සියලු සත්වයෝ දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා all beings who are suffering in this world be free from suffering. May they be free from suffering, difficulties and problems. May they attain the supreme bliss of liberation. දුකින් පෙළෙන අපමණ සත්‍යයන් ඒ සියලු දුකින් නිදහස්සෙත්වා කියන පැතුමෙන් මම කරුණා භාවනාව පුහුණු කරන මොහොත සියලු සත්වයෝ දුකින් මිදෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා May all beings be free from suffering. May they attain the supreme bliss of liberation. දුක්ඛම් පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නිබ්බයං සෝකම් පන්තාච නිසෝකං අන්තු සම්බේ පිපානිනෝ Next, I am going to practice Mudita Bhavana, the meditation of sympathetic joy. There are some people in this world who are happy, who are successful. When I see their success and happiness, I am also happy. I bless them to succeed more and more. I have no jealousy when they are successful. I always bless them to succeed everywhere, every moment. May all beings be happy and successful everywhere, every moment. මම දැන් මුදිතා භාවනාව පුහුණු කරන මොහොත. මේ ලෝකයේ සමහර සත්‍යයන් සතුටින් සාර්ථකව වාසය කරනවා. ඔවුන්ගේ උත්සාහය හා සසර කලාව පුණ්‍ය කර්ම වල ආනිසංස විදියට ඇතැම් අය සතුටින් සැනසීමෙන් සාර්ථක වාසය කරනවා. මම ඔවුන්ගේ සතුට සාර්ථකත්වය නිරතුරුව ප්‍රාර්ථනා කරමින් ඔවුන්ට ආශිර්වාද There are some people who are happy and successful because of their dedication and their good karmic energy that they have done in their previous lives. I bless them. I wish their success and happiness as my success. May all beings be successful and happy everywhere, every moment. I consider their success, their happiness as mine. May all beings be well, happy, and successful everywhere, every moment. ලෝයසි සත්‍යයන් සාර්ථකව සතුටින් කාලය ගත කරන දිහා මා මුදිතා සිතින් බලමින් ඔවුන්ගේ යහපත ආශිර්වාද කරනවා, සෙත් පතනවා. මුදිතා භාවනාව පුහුණු කරන මොහොත Now I am practicing the meditation of sympathetic joy, mudita bhavana, explained in Buddhist teachings. When other people are happy and successful, I bless them. I concern their success, their happiness, as my success, as my happiness. I have no jealousy in my mind. Next, I am going to practice Upekkha Bhavana, the meditation of equanimity. First, I spread Metta Bhavana. Next, I practice Karuna Bhavana. After that, I spread Sympathy Joy. Mudita Bhavana. Even though I practice those three meditation techniques, there are some people in this world, I can't their behavior, their position, their nature. The people who are in this world, the result of their previous karmic energy and what they have done in this life. I can't sometimes their lives. Then I come to the equanimity. I make an equanimous mind. I keep my mind in the equanimity, upekkha. I make a balanced mind among the happiness and suffering. I accept the nature of the people as it is. Mama dan upeksha bhavanawa punu kana mohota. Me loke vesena satyam on visima kalao karmayan hidayada bhukti vidinaya. මම මෛත්‍රිය කරුණා මුදිතාව ලෝකයට පතුරවා හැරියත් මට සමහර ලෝක ධර්මතාවයන් පාලනය කරන්න බැරි බව මා දන්නවා. මේ බොහෝ දෙනා ඔවුන් විසින්ම කළා වූ කර්මයේ දායාද කොට ඇති අය. කම්මස්සපෝමී කම්ම දායාදෝ කම්ම යෝගී කම බඳෝ කම පරිසරනෝ කම්ම සත්‍යේ විභජති යටි දං හේන පණිදතා කර්මය තමයි මේ සත්‍යයන් උසස් පහස් හේන ප්‍රණීත වශයෙන් බෙදලා තියෙන්නේ. මේ යථාර්ථය දෙස බලනවා මෙදහස් සිතක් උපේක්ෂා සාගත සිතක් ඇති කරගන්නවා. සැප දුක අභියස මගේ සිත මැදහත්ව පවත්වා ගන්න. I keep my mind equanimously when I see the world reality as it is. Sometimes I can't change the world because of the nature of their karmic energy. Then I come to equanimity, making a balanced mind. මම දැන් සතර බ්‍රහ්ම විහරණ වඩන මොහොත. මුලින්ම මෙසිත කැතිරෙව්වා ලෝකසි සියලු සත්වෝ සුවපත්වෙත්වා කියන පැතුමි. ඉන්පසුව මම ලෝක සත්වයන් දුකින් මිදෙත්වා කියන කරුණාසිත පැතිරුවා. ඉන්පසුව මුනිදාසිතින් යුතුව ලෝවැසි සත්‍යයන්ගේ සතත සාර්ථකත්වය දෙස මුදිතාගුණය දියුණු කළා. අවසානයේ මා උපේක්ෂාවට පත් වෙනවා. සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා the four sublime states that the Brahmas are dwelling with in the Brahma realm. At this moment, I also practice these four sublime states. Whenever I practice these four sublime states, mentally, I am also in the Brahma world as Brahmas. Even though I am in the human realm physically, mentally I am in the Brahma realm. I have no negative thoughts at this moment. My mind has no five hindrances. My mind has no sensual pleasure, ill will, sloth and torpor, restlessness and worry, and skeptical doubts. My mind is free from these five hindrances, pancha nivarana. I am so happy with my pure mind. With this pleasant mind, now I am going to practice insight meditation, Vipassana Bhavana. Every moment, my physical body changed, and also my mind also changed. Every moment, my physical body changes, my mind also changes. Everything is impermanent. Everything arises at the moment with the conditions. They immediately cease when conditions cease. Arising, ceasing. I is impermanent, forms are impermanent, ear is impermanent, sound is impermanent, nose is impermanent, smell is impermanent, my tongue is impermanent, taste is impermanent, body is impermanent, touch is impermanent, mind is impermanent, mental formations are impermanent, everything is impermanent. Everything arises at the moment. They immediately cease at the moment. Arising, ceasing, හැම මොහොතකම ඇස කන ආදී ආයතන රූප ශබ්ද ආදී අරමුණු හේතු ඇතිකල් හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා අහුත්වා සම්බුතං හොත්වා නභවිසති ඒ හැම දෙයක්ම පෙරණ තිබී හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධයට පත්වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. මගේ ජීවිතේ හැම මොහොතකම ස්කන්ධ පංචකයක් හටගෙන නිරෝධයට පත් වෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පහ හැම මොහොතෙම හේතු ඇති කල්හි පෙර නොතිබී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මගේ සමස්ත ජීවිතය කියන්නේ මේ ස්කන්ධ පංචකය. My entire life is that the five aggregates, rupa, form, vedana, feelings, sanya, perception, sankhara, mental formations, and vijnana consciousness. These five things arise at the moment. They cease at the moment. Arising, ceasing, arising, ceasing, when I see this reality arising and ceasing of these five aggregates, my mind releases from the material world, which consists with the four fundamental elements. Earth element, water element, fire element and air element. When I see the world reality as it is, my mind releases from the material world. At the same time, when I reflect on the arising and ceasing of my mind and mental formations, my mind releases from even my mind too. Nothing is permanent. Everything is impermanent. Everything is impermanent. Everything is impermanent. Everything is dissatisfactory. Everything is selfless. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්දියා. All conditioned things are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe saṅkāra dukkhāte yadā පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුන්දියා. All conditioned things are dissatisfactory. He who sees this reality with wisdom overcome suffering. This is the path to purity. Sambe dhamma anattati yada panyaya passati ata nibbindati dukkhe ඒස මග්ගෝ විසුන්දියා. All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Natthi jānaṁ apaññas පඤ්ඤානන්ති අජායතෝ යම් හිජානංච පඤ්ඤාච සවේ නිබ්බාන සම්තිකේ. There is no consideration with wisdom, without wisdom. There is no concentration without wisdom, no wisdom without concentration. The one who has both concentration and wisdom is close to emancipation, Nibbana. Sadhu, sadhu, sadhu.